සිනාලඟ නිත නැවතුනු දා ඔබේ කතාලඟ සිත නැවතුනු දා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි උපමා ඉතිහාසෙවුන් ප්‍රේමවන්තයින්ගෙන් කුමටද ආදරයේ පෙම් සැමරුන් පෙම් පාරිසෙන් ඉමං හොනක් නැති ආකාසේ තරු පායා එනසේවා ඉමක් නිමක් නැත එම් හදවත් තුළ පෙන්වා